නොවැම්බර් 5 වෙනිදා ස්පාඤ්ඤයේ ගම්බද ප්‍රදේශයක ගොවි බිමකට කොටසක් අහසින් කඩාගෙන වැටලා තිබෙනවා. ඒක ජනයා ගැවසෙන නැති අවස්ථාවක ඒක වෙලා තියෙනවා. 1997 පාර්තා 570ක වගේ අභ්‍යවකාශයෙන් අතහැරුණු ඉන්ධන ටැංකියක කොටසක් ඇමරිකාව ප්‍රදේශයකට වැටලා තිබෙනවා. එතකොට 2003 පෙබරවාරි මාසේ 1 වෙනිදා ලෝක ප්‍රකට කොලොම්බියා ස්පේස් ෂටල් එක ගගනගාමී 7 දෙනෙකු මරුමුවට පත් කරමින් පෘථිවියට ඇතුළු වන අවස්ථාවේ සිදු වුණ අනතුරේදී එතනින් වැටුණු කොටස් ඇමරිකාවේ ආකන්සාස් ප්‍රදේශ කීපයක් පුරා විසිරී ගියා. 1979 වසරේදී කයිලැප් කියන ජටාකාශ ගවේෂණයේ හරහා චන්ද්‍රිකා කොටසක් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ ආශ්‍රිතව වෙනවා කියන කාරණය. නමුත් අවසන් වුණේ සිද්ධ වෙන මේක ඕස්ට්‍රේලියාවේ ශ්‍රිතව තමයි මොහොදුබාට තමයි වැටුනේ.